Bụt đàng, bụt đàng, bụt đàng, văn đề. Đàm mạng, đàm mạng, đàm mạng, văn đề. Sanggang, sanggang, sanggang, văn đề. Bụt đàng, đàm mạng, sanggang, văn đề. Bụt sarana veva, sadham sarana veva, sangha sarana veva, metum saranin jayam veva. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත්නි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ සිදු කෙරෙන සූත්‍ර ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත චුල්ලකම්ම විභංග සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම දේශනාව පැවැත්වීමටයි අප මේ බලාපොරොත්තු වන්නේ. ඉතින් ආරම්භයේදීම අප සරණ ගිය අපේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ අදවතෙහි අපි සිහිපත් කරගෙන ඒ උතුම් සද්ධර්මය සිහිපත් කරමින් ඒ ධර්ම මාර්ගය අනුව ගිය උතුම් මහා සංඝරත්නය සරණ කොටගෙන මේ බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය මට ආශිර්වාදයක් වේවා, මගේ දිවි ගමනට ආලෝකයක් වේවා, ඒ උතුම් රත්නත්‍රයට මාගේ උපහාරය වේවා කියන ශ්‍රද්ධාවැතුව අප මේ ධර්ම දේශනාව ආරම්භ කරන්ටයි සූදානම් වන්නේ. ප්‍රථමයෙන්ම අප සමාදන් වෙල සිටින සීලය අපි නැවත වතාවක් අධිෂ්ඨාන කරගෙන අපේ කායික වාචික සංවරය හොඳට පිළිහිටුවාගෙන මේ කාලය තුර ධර්ම දේශනාව සමග ඒකාත්මී වීමට අපි අධිෂ්ඨාන කරගනිමු. ප්‍රථමයෙන්ම අපේ මද වේලාවක් ඔබ සිටින ස්ථානයේ පටන් ලෝවැසි හැම දෙනාටම මෙසේත අපි වඩමු. මා මේ සිටින නිවස, මා සිටින ගම, නගරය, ප්‍රදේශය, ජනපදය, රට, මහද්වීපය, ලෝකය, මේ සෞර ග්‍රහ මණ්ඩලය, ගැලක්සිය, මේ මුළු මහත් විශ්වයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියන මෙසේත අපි වඩමු. එමෙසිත භාවිත කිරීමෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ඵලයෙන් ලෝයස සීල සත්‍යෝ සෝපත් වෙත්වා. ඒ උතුම් කුසල ධර්මයන් හේතුයෙන් මගේ සිත පිරිසිදු වේවා. මේ උතුම් සද්ධර්මයේ ධාරණය කරගන්නටත්, ඒ උතුම් සදහම් මගේ පියවර තබන්නටත් මේ උතුම් මෛත්‍රිය මට ආශිර්වාදයක් ආලෝකයක්ම වේවා කියන පැතුමෙන් අපි මද වේලාවක් මෙසිත භාවිත කරමු. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ නිවසේහි නගරයෙහි ජනපදයෙහි රටෙහි ලෝවැසි සියලු දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ලෝවේ සිසිල් සත්‍යයන් මගේම දූ දරුවන්සේ දකිමින් මා හැම දිනාටම මෙත් සිතින් සෙත් පතනවා. සුවසේ සිටින අය කෙරෙහි මෙදහත් භාවයත් මුදිතා ගුණයත් දුක් විඳින අය කෙරෙහි අනුකම්පාසගත කරුණාවෙන් යුතුව මා හැම දිනාම දුකින් මිදී සුවපත් වෙත්වා කියන සිතවිල්ල නිරතුරුව භාවිත කරනවා. දකින අසන හැම දෙනා කෙරෙහිම දරුවකු පිළිබඳව තියෙන ආකල්පයෙන් මගේම දරුවකු පිළිබඳව තියෙන හැඟීමෙන් ඒ හැම දෙනා කෙරෙහිම මා මෙත් සිතින් ප්‍රසන්න වූ දැසින් හැම දෙනා කෙරෙහිම බලන්න පුළුවන් ඉදී සිතා මා ඇති කරගන්නවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මිස්සිත සහිතව මෙතැන් පටන් සිදු කෙරෙන ධර්මදේශනා මාලාව අප අදට නියමිත විශේෂ සූත්‍රයක් විදිහට අප මධ්‍යම නිකායේ චුල්ල කම විභංග සූත්‍රයයි අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ චුල්ල කම විභංග සූත්‍රය පැහැදිලි කිරීමේදී ඊට සමගාමීව අපි මහා කම විභංග සූත්‍රයත් මහා චත්තාරිස්සක සූත්‍රය නිබ්බේධික සූත්‍රය මංගල සූත්‍රය වේලාම සූත්‍රය ඒ වගේම මෙත්තා චේතු විමුති සූත්‍රය ආදී සූත්‍රවලිනොත් උදාහරණ ගනිමින් මේ සූත්‍ර දේශනාව අපි පෝෂණය කරන්නට බලාපොරොත්තු වෙනවා. සදහවත්නි අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබීම අප සසර කළා වූ අතිශය දුර්ලභ වූ ප්‍රාර්ථනාවක සහ දාන ආදී පුණ්‍ය ධර්මවල ආනිසංසයක් විදිහට ලැබුණ දෙයක්. මේ ධර්මය අහපු පමණට අපේ ජීවිතයේ දුක් පීඩා අඩු කරගන්නටත් සතුට සැනසීම දිනු කරගන්නටත් මෙලොව ජීවිතය සාර්ථක කරගන්නටත් මරණින් මතු ජීවිතය සුගතිගාමී කරගන්නටත් අපට අවස්ථාව ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සරතථඥානී එවගේම තවත් සුවිශේෂ ඥානයන්ගෙන් ලෝකයේ පිළිබඳව ලැබපු අවබෝධය උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ලෝකයට දේශනා කරපු මේ උතුම් සද්ධර්මය අපේ දිවි මඟ ආලෝකවත් කරන්නට මහත් වූ ආලෝකයක් සපයනවා. ඒ ධර්ම තේරුම් ගත්ත පමණට අප දන්නව දුකෙන් නිදහස් වෙන අපි මොකද කරන්නට ඕන. සැබෑලසම ජීවිතයේ සතුට ලබන්නට නම් අපි කොමක්ද කළ යුත්තේ කියන කාරණය ගැන අපට මන අවබෝධයක් ලැබෙනවා. ඒ අවබෝධය ලද පමණට පින්වතුනි මේ ධර්ම මාර්ගයේදී අප්‍රමාදීව ගමන් කරලා වහවහම ප්‍රතිඵල ලබා ගන්නට හෙට දවසේ අපේ ජීවිතයට එන දුක් කරදර වලින් නිදහස් වෙනටත් අද දවසේම අප ක්‍රියාත්මක වෙනවා. පින්නතුනි ධර්ම දේශනාවකින් අපට ලැබෙන ප්‍රධානතම ප්‍රතිලාභය තමයි අපට ලැබෙන ආනිසංසය තමයි එක අතකින් ලෝකයේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට අනිත් අතින් මේ ලෝකයේ නිර්මාණය වෙච්ච ආකාරය පිළිබඳව ඒ ලෝකයෙන් නික්මෙන ආකාරය පිළිබඳව දැනුමක් අවබෝධයක් ලැබෙනවා මේ දැනුමට අපි කියන්නේ සම්මා දිට්ඨිය කියලා අපේ අතීතගත අපම කළා වූ උතුම් වූ කුසල ධර්මයන් ආනිසංස විදියට අප ලබන උතුම් මිත්‍ර සම්පත්තිය සත්පුරුෂ ශාස්ත්‍රය උපයෝගී කරගෙන අපි හැකිතාක් ධර්ම ශ්‍රවණය කළා නම් කරපු ප්‍රමාණයට පින්නතුනි සම්මා දිට්ඨිය දිනු වෙනවා මහජාත ආරසික සූත්‍රයේ දැක්වෙන ආකාරයට සම්මා දිට්ඨියන් පහන් දෙකේ දොහෙන් වදාමි සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම භාගතුන් වහන්සේ කොටස් දෙකකට විස්තර කළ තියෙනවා. ඒ මොනවද? අත්ති භික්ඛවේ සම්මා දිට්ඨේ සස්වා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා. එක සම්මා දිට්ඨියක් තියෙනවා ශාස්ත්‍රව වූ උපදි සම්පත් ලබා දෙන සම්මා දිට්ඨියක්. මේකට කියනවා අපි ලෞකික කුසලයේ කියලා සඳහන් කරනවා. මෙන්න මේ අවබෝධය ලැබපු පමණට අපට කුසල අකුසල කර්ම ශක්තියෙන් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න හේතු වෙනවා. ආද අප පැහැදිලි කරන්නේ මේ චුල්ලකම්ම විභංග සූත්‍රයෙන් අපට ලබා දෙන විශේෂයෙන්ම මෙන්න මේ කම්මස්සගත සම්මාදිට්ඨිය. භාගතුන් වහන්සේ ජීවමාන කාලයේහි එක්තරා අවස්ථාවක සුභ කියන මානවකයා යෝන් පුද්ගලයා බුදුරජාණන් වහන්සේ වෙත ආවා. ඇවිල්ලා උන්වහන්සේගෙන් ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නේ? ඔහු සඳහන් කරනවා ගෞතමයන් වහන්සේ මේ ලෝකයේ දෙස බලන විට ලෝකයේ වෙනසක් විවිධත්වයක් පේනවා. දැන් ඔබට ඔබ ඇසුරු කරන සමාජය දෙස බලන විට විවිධ විදිහේ වෙනස්කම් ඔබට දැක ගන්න ලැබෙනවා. මෙන්න මේ වෙනස්කම් පිළිබඳව හේතුව මොකද්ද කියලා භාගතුන් වහන්සේගෙන් මේ සුභ මානවකයා ප්‍රශ්න කළා. ඕ කරුණ කීපයක් මෙහිදී සඳහන් කරනවා. භාගතුන් වහන්ස මේ ලෝකයේ සමහර අය ඉන්නවා අල්ප ආයුෂ්කය. බොහොම ටික කලක් ජීවත් වෙන ආයුෂ අඩු අය ඉන්නවා. ඇතැම් අය ඉන්නවා දීර්ඝ ආයුෂ්කය. බොහෝ කලක් ජීවත් වෙන අය ඉන්නවා. සමහර ඉන්නවා බහු ආබාධ අය. බොහෝ ලෙඩ රෝග දුක් පීඩා තියෙන අය ඉන්නවා. සමහර අය ඉන්නවා අල්ප ආබාධ තියෙන අය. රෝග තත්ත්වයන් අඩු නැත්නම් වාක්ම කායික වශයෙන් නිරෝගී අය සමාජයේ ඉන්නවා. ඊළඟට සුභමානව කියහනවා ස්වාමීනි සමහර අය ඉන්නවා දුර්වර්ණ අය. රෝග සම්පත්තිය අඩු ප්‍රසන්න බව අඩු අය ඉන්නවා. ඇතැම් අය ඉන්නවා වන්නවන්තෝ බොහොම ලස්සන ප්‍රසන්න මුහුණක් ශරීරයක් තියෙන අය ඉන්නවා. ඊළඟට ඔහු සඳහන් කරනවා ඇතැම් කෙනෙක් ඉන්නවා අල්පේ සාක්‍ය අය. අල්පේ සාක්‍ය කියන්නේ අඩු කීර්තියක් තියෙන අය. සමාජයෙන් කීර්ති ප්‍රශංසා අඩුවෙන් ලබන අය ඉන්නවා. සමහර අය මහේ සාක්‍යය ඉන්නවා. ඇතැම් අය ඉන්නවා අප්ප භෝග අය. ධනය වස්තුව අඩු අය ඉන්නවා. සමහර අය ඉන්නවා මහා භෝග හුඟක් ධන සම්පත් තියෙන අය. ඇතැම් අය ඉන්නවා දුප්පත් අය. ඇතැම් අය ඉන්නවා පොහොසත් අය. ඊළඟ සඳහන් කරනවා සමහර කෙනෙක් ඉන්නවා නීච කුලීනා දිස්සන්ති පහත් කුලවල අය. සමාජ සම්මත විදියට ඒ සමාජයේ ගැරහුමට ලක්වෙච්ච කුලවල ඉපදිච්ච අය ඉන්නවා. සමහර අය ඉන්නවා උච්ච කුලීනා උසස් කුලවල ඉපදිච්ච අය ඉන්නවා. ඇතැම් අය ඉන්නවා අල්ප ප්‍රඥාය මන්ද ප්‍රඥාය ඉන්නවා නුවණ අඩු අය. සමහර ඉන්නවා ප්‍රඥාවන්ත අය. මෙන්න මේ වෙනසට හේතුව මොකක්ද කියලා අහනවා සුභමානවකේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. බුදුරජාණන් වහන්සේ මෙහිදී කෙටියෙන්ම සඳහන් කරන වාක්‍යයකින් මොකද්ද? කම්මස්සකහ මානවසත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණා ඊළඟ කම්මස්සත්තේ විභජති අදිදම් හින පණිදතා. මානවකයේ මේ ලෝකේ සත්‍යයන් කරන්නාවෝ කුසලාකුසල කර්ම ශක්තියෙන් දායාද කොට ඇත්තයි. එය ස්වකීය කොට ඇති අය, උරුම කොට ඇති අය, ඒ කර්මයම ඥාති කොට ඉන්න පිරිසයි මේ ලෝකේ ඉන්නේ. මේ සමාජයේ තියෙන වෙනසට හේතුව තමයි මෙන්න මේ තමන්ම කළාවෝ සිත මුල්ලලා කළාවෝ කුසලාකුසල කර්ම ශක්තියෙන් කියලා. මේක තමයි බුදුරජාන් වහන්සේගේ කෙටි පිළිතුර වුණේ. පින්නසුනි මේකෙන් කියන්නේ බුදුදහමෙන් හැමදේම කර්මෙන් වෙනවා කියලා සඳහන් කරන්නේ නැහැ. භාගතුන් වහන්සේ ජීවමාන කාලයේහි මේ සත්‍යයන්ගේ උපත පිළිබඳව සත්‍යයන් සසර සැරිසැරීම සහ සත්‍යයන් හින්දින දුක් සැප ගැන මතවාද කීපයක් තිබුණා. ඇතැම් අය කිව්වේ මේ ලෝකෙන් අපට විශේෂ දෙයක් කරන්නේ නැහැ. අපේ සියල්ලක්ම සිද්ධවන්නේ අතීතයෙන් කළාවෝ කුසල අකුසල කර්ම ශක්තිය අනුව කියලා. මේ මතවාදය බුදුදහමෙන් පිළිගත්තේ නැහැ. ඇතැම් අය සඳහන් කරනවා ඉස්සර නිර්මාණවාදී විදියට මේ ලෝකේ අපට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ නිර්මාණය කරපු දෙවි කෙනෙක් තමයි මේ සියල්ලක්ම නිර්මාණය කළා. ඒ දෙවියා විසින් තමයි මේ ලෝකේ හසුරවන්නේ කියලා. මේ මතවාදියත් බුදුදහමෙන් පිළිගත්තේ නැහැ. ඊළඟ කාරණයක් සඳහන් කළා අ හේතු අපච්චතාවාදී කියලා. මේ ලෝකේ දේවල් සිදුවෙන්නේ කිසිම හේතුවක් නොමැතිව කියලා සඳහන් කළා. මක්කලි ගෝසාල වගේ සාස්ත්‍රවරු මේ මතවාදයේ පිහිටලා හිටිය අය. ලෝකේ දේවල් අහම්බෙන් ඉබේම සිදුවෙනවා කියලා බුදුදහමෙන් අනුමත කරන්නේ නැහැ. මෙන්න මේ මතවාදයන් බැහැර කළා තමයි බුදුදහම එක පැත්තක ලෝකයේ තුල මේ කුසලා කුසලා ඕ මේ ක්‍රියාවන් පිළිබඳව සිත මුල්ලලා කරන ක්‍රියාවන් පිළිබඳ විග්‍රහ ඉදිරිපත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි ලෝකයේ තුල සාර්ථකත්වය ලබන ක්‍රමයක් දේශනා කළා වගේම ඒ ලෝකයෙන් සදාටම නික්මෙන ක්‍රමයකුත් බුදුදහමෙන් අර අරියා අනාස්සවා ලෝකුත්තරා මග්ගංගා කියන සම්මාදිට්ඨියෙන් නැත්නම් ආර්ය සත්‍යය පිළිබඳව තියෙන අවබෝධය සහිත සම්මාදිට්ඨියෙන් භාගතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. සුභමානව කියාපු ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ කරුණ ඉදිරිපත් කරන අතරේදී මුලින්ම උන්වහන්සේ මේ ලෝකයේ වෙනස්කම් වලට හේතුව ඒ සත්‍යයම සිද්ධ කරන කුසල අකුසල කර්ම ශක්තිය කියලා පැහැදිලි කළා. ඊළඟට සඳහන් කරනවා යම්කිසි පුද්ගලයෙක් අල්පායුෂක ලබනවා නම් බොහොම ටික කලයන් ජීවත් වෙන්නේ අකාලෙම යනවා නම් ඒකට හේතුව මොකද? යම්කිසි කෙනෙක් දීර්ඝායුෂක ලබනවා නම් දිගාසිරි වෙඳිනවා නම් එහෙම ලැබෙන්න හේතුව මොකද්ද? ආදි වශයෙන් එක එක කරුණට වෙන වෙනම ඊට අනුරූප වූ ක්‍රියාවන් පිළිබඳව විස්තර කිරීමක් කරනවා. පින්නතුනි භාගතුන් වහන්සේ මේ කුසලාකුසල කර්ම ශක්තිය පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කළේ අප යමක් කිරීමේදී සාමාන්‍ය ක්‍රියාවක් නෙවෙයි, ඒක චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි, සිත මුල්ලලා කරන දෙයක් වුණොත් තමයි ඒක අපේට කර්මයක් බවට පත් වෙන්නේ. අන්නේ කර්මය ගැන සඳහන් කරද්දී මනෝ පුබ්බංගම ධම්මා, මනසයි පූර්වංගම වෙන්නේ. මනසාකේ පදොට්ඨේන, සිත අපිරිසිදු යමක් කළොතින් ඒකෙන් අපට දුක් විපාක විඳින ලැබෙනවා. ඒ වගේම ප්‍රසන්න වූ මනසින් යමක් කරනවා නම් ඊට අනුරූප වූ සැප විපාක අපට විඳින්නට ලැබෙනවා. අද දවසේ අපි යම්කිසි විදිහේ සැපක් දුකක් විඳිනවා නම් පින්නතුනි ඒක අපේ සිත මුල්ලලා කයින් වචනෙන් සිතින් කළාවෝ ක්‍රියාවන් වලට අප ලබන ප්‍රතිඵලයක්. භාගතුන් වහන්සේ ඉදිරිපත් කරනවා යම්කිසි කෙනෙක් අල්පායුෂ කළමන හේතුව මොකද්ද? ඊට හේතුව තමයි සසරේදී ප්‍රාණඝාතය කිරීමෙහි ආදීනව. සත්ව ඝාතනය කිරීමේ අනිෂ්ට විපාක ලෙස ඒ පුද්ගලයා අතීත ආත්ම භවවල දුගතිගාමි වෙන්නට ඉඩ තියෙනවා. ඉඩ තිබුණා. ඇතැම් විට වෙනත් කුසල දහම් වලින් ඒක මගහැරෙන්නත් තිබුණා. එහෙම වෙලා හෝ අද මේ සුගතිය ලැබුවා නම් මිනිස් ආත්ම භවයේ ලැබුවා නම් ඒ කෙනා අකාලේ මිය යන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි අල්පායුෂ වීමට හේතුව කියන කාරණය. දෙවෙනි කාරණය සඳහන් කළා දිගාසිරි ලබන්නට. දිගාසිරි ලබන හේතුව තමයි සත්ව ඝාතනයෙන් වෙන් වෙලා නිහිත සත්ත්වෝ නිහිත දඬෝ ලැජ්ජී දයාපන්නෝ ආදි වශයෙන් කියපු විදියට අභියාවිත බැහැර කළා සත්‍යයන් කෙරෙහි මෙත්සහගතව වාසය කිරීම ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංශ තමයි යම්කිසි කෙනෙක් දිගාසිරි ලබන හේතුව කියලා දේශනා කළා. දෙවැනි පීවරේදි දේශනා කරනවා ඇතැම් අය බහු ආබාධයි, බොහෝ ලෙඩ රෝග වලට නිරතුරුවම ලක් වෙනවා. මෙන්න මේ ලක්වීමට හේතුව තමයි සසරේදී සත්වයන්ට දඬුමුගුරු ආදියෙන් කරපු හිංසා පීඩා. අනිත් අය කෙරෙහි නිතරම අපිරිසිදු මනසින් ද්වේෂසහගත සිතින් සත්වයන් කෙරෙහි කළා වූ කායික හිංසාවන්හි අනිෂ්ට විපාක ලෙස බොහෝ ලෙඩ දුක් වලට පත් වෙනවා කියලා. අන්නේහි ආදීනව ලෙස ඇතැම් විට අපාගත වෙන්නටත් ඇති. අපාගත නොවුණත් ඇතැම් විට සුගතිය ලැබුවත් ඒ අය මේ ජීවිතයේහි බොහෝ දුක් පීඩා වලට මුහුණ පාන සිද්ධ වෙනවා. ඊළඟට සඳහන් කරන යම්කිසි කෙනෙක් නිරෝගී සම්පන්නිය ලබන්නට ශාරීරික වශයෙන් නිරෝගී වෙන්නට හේතුව තමයි අර සත්ව හානියෙන් බැහැර වෙලා අනිත් අය කෙරෙහි නිරෝගී සුවය ප්‍රාර්ථනාවෙන් සිතවිලි හිතපු, වචන කතා කරපු, කායිකව බෙහෙත් හේත ආදිය පූජා කිරීමේ ආනිසංස විදියට නිරෝගී සම්පන්න ජීවිතයක් ලබනවා කියලා. අනතුරුව භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා ඇතැම් සත්වයන් ඉන්නවා දුර්වර්ණ අය, ප්‍රසන්න බව අඩු අය. මේක පින්නතුන එක එක සමාජයට සාපේක්ෂව මේක තියෙන්නේ. මේවා සම්මුති සත්‍යයේ තියෙන දේවල්. මේක නිශ්චිතව මෙහෙමයි කියන එකක් නෙවෙයි මේ කියන්නේ. ඒ සමාජයට අනුගතව තියෙන සමාජ සම්මත දේවලුයි මේ මුල් කරුණු වලින් විස්තර කරන්නේ. මේ දුර්වර්ණ වීමට ප්‍රධානතම හේතුවක් විදිහට දක්වන්නේ ඒතනත්තා ද්වේෂසහගතව ක්‍රෝධයෙන් කටයුතු කිරීම. නිතර අනිත් අය සමග ගැටීමේ යුක්තව කටයුතු කිරීම. මේක කාලයක් සිදු කිරීමේ ආදීනව ලෙස මෙතනත්තා සසරේදී අපාගත වෙලා මනුසාත්ම භාවයක් ලැබුණු මේ අවස්ථාවේහි එහි අවසාන විපාක ලෙස සුගතියක් ලැබුණත් ඒකට හානි කරන විදිහෙහි දුර්වර්ණ භාවයක් මෙතනත්තා හිමි කරගෙන තියෙනවා. අන්නේකින් මිදෙලා යම්කිසි කෙනෙක් නිතරම මෙත්සාගත සිතින් ලෝකයේ දෙස කටයුතු කරා නම් එහි ආනිසංස විදියට සසරේදී සුගතිගාමී වීමටත් විශේෂයෙන් මනුසාත්ම භාවයක් ලැබුණු මේ අවස්ථාවේදී ප්‍රසන්න ශරීරයක් ලැබීමටත් හේතු වෙනවා කියලා. ඊළඟ කාරණය බුදුහාමුදුරෝ පැහැදිලි කරනවා ඇතැම් අය ඉන්නවා අල්පේ ශාක්‍යයි. අල්පේ ශාක්‍ය කියන්නේ ප්‍රශංසා සමාජයෙන් කීර්තිය නම්බුව ලබන අඩුවි පෙළක් අය. මේකට හේතුව තමයි සසරේදී අනිත් අයට ඊර්ෂ්‍යා කිරීමෙහි ආදීනව කියලා. අනිත් අයගේ ගෞරවය, ලාභය, ඒවට අකමැත්තෙන් ඒවට හානි පිණිස කටයුතු කරපු අයට මේ ජීවිතයේ කීර්තිය ලැබෙන අඩුයි. ඇතැම් විට කීර්තිය ලැබුණත් කාලකදී කීර්තිය නැතිවලා යන්නට පුළුවන්. ඇතැම් විට අභූත චෝදනා වලින් හෝ අපකීර්තියට ලක් වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ මහේ ශාක්‍ය බොහොම කීර්තියකින් යුක්තව වාසය කරන්නට හේතු වෙනවා. ඒ තමයි අනිත් අයට ඊර්ෂ්‍යානුකර මුදිතා ගුණය දියුණු කළා, සමාජ සම්මත ලෙස ගරු බොහොමං ලැබපු අය කෙරෙහි මෙත්සහගතව මුදිතා ගුණයෙන් කටයුතු කිරීමේ ආනිසංස විදියට මේ පුද්ගලයා සසරේදී සුගතිගාමී වෙලා මේ ජීවිත කාලයේදීත් යසස ප්‍රශංසා ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා ඇතැම් කෙනෙක් අල්ප භෝගයි, ධනයෙන් අඩුයි. මේ ධනයෙන් අඩුවීමට හේතුව සසරේදී අනිත් අයගේ ධනයට කරපු හානින් කියලා. ඊළඟට අනිත් අයගේ වස්තුව සුරක්ෂිත කළා, සොරකම් කිරීමෙන් වැළකීලා අන් අයගේ වස්තුව කෙරෙහි මෙත්සිතින් කටයුතු කිරීමේ ආනිසංස ලෙස මහා සම්පත් ලබනවා. ඒ වගේම දාන ආදී පින්දහම් කිරීමේ ආනිසංසත් මේට හේතු වන ආකාරය ධර්මයේ සඳහන් කරනවා. ඊළඟ කාරණේ විදිහට භාගතුන් වහන්සේ මේ සුභ මානවකයාට විස්තර කරන්නේ ඇතැම් කෙනෙක් ඉන්නවා පහත් කුලවල ඉපදෙන අය. බුදුදහමෙන් උස් පහත් වශයෙන් කෙනෙකුගේ උපතින් තීරණයක් කරන්නේ නැහැ. බුදුදහමේම පිළිගත්තත් සැබෑ බෞද්ධ ශ්‍රාවකයන් මේ කුල ભેදය බැහැර කළත් සමාජයෙන් සම්පූර්ණයෙන්ම අපට මේක බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වෙනි ලෙස පහත් කුලසේ සම්මත මේ සමාජයේ ඉපදෙනට හේතුවක් තියෙනවා. ඒ හේතුව මොකද්ද? මානාධිකව මාන්නෙන් කටයුතු කිරීම. ගරු බොහොමං ලැබිය යුතු උතුමන්ට තමන්ගේ අම්මා තාත්තා, ශ්‍රමණ බ්‍රාහ්මණයන්, ගුරුවරුන්, ආධ්‍යාත්මික ඉහළට ගිහිපු ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේ වගේ ඇයට නිසිසේ ගරු සැලකිලි නොදැක්වීමේ ආදීනවසේ උපතින් සමාජ සම්මත විදියට නීච කුලවල ඉපදෙනවා කියලා සඳහන් කරා. ඒ වගේම අනිත් අය කෙරෙහි ගෞරවාන්විත විදියට මාන්නේ අඩුව අනතිමානී ගුණයෙන් ගරු බුහුමන් ලැබිය යුතු උතුමන් කෙරෙහි ඒ නිසි ගෞරවය ලබා දෙමින් කටයුතු කිරීම ආනිසංස විදියට සමාජ සම්මතසේ ලෙස තියෙන උසස් කුලවල ඉපදෙනවා කියලා සඳහන් කළා. ඊළඟ අවසාන කාරණේ ලෙස සමහර අය මන්ද ප්‍රඥාව වාසය කරනවා. ඒකට හේතු ගණනාවක් මේ සූත්‍රය වගේම නොඑක් සූත්‍ර ධර්මවල අපිට දැක ගන්නට පුළුවන්. ප්‍රධානතම හේතු වාක්‍යස මේ සූත්‍රයෙන් දක්වන්නේ යස් සසරෙන ගමනේදී කුසල අකුසල ධර්මයන් අනිත් නුවණැති අයගෙන් විමසා නොගැනීමේ ආදීනෝ කියලා. අපි ජීවත් වෙන කාලයේහි අපි දන්න ප්‍රමාණයක් තියෙනවා ලෝකය ගැන. නමුත් ඊට වඩා මේ සසර යන ගමන පිළිබඳව ඒ වගේම කල යුතු නොකල යුතු දේ ගැන යහපත අයහපත ගැන අපි අපට වඩා දැනුම තියෙන උත්තමයන්ගෙන් නිතර නිතර විමසා බලා ගන්නට වෙනවා. එහි එය නිසිසේ නොකිරීම හේතුවෙන් සසරේදී අපට බුද්ධිය අඩු ඉපදෙන්නට හේතු වෙනවා. අනිත් පැත්තෙන් යම්කිසි කෙනෙක් බුද්ධිය විකල් වෙන විදියට වැරදි දේවල් වැරදි ආහාර පාන ආදී බීම වර්ග පාවිච්චි කරනවා නම් මත්ද්‍රව්‍ය භාවිතය ආදී ඒකෙන් කරන්නේ එක පැත්තකින් ඔහුම ඔහුගේ සිතට ප්‍රකෘති අහිමි කිරීමට කටයුතු කිරීමේ ආදීනවසේ සසරේදී බුද්ධිය අඩු ඉපදෙනවා කියලා සඳහන් කළා. අනිත් පැත්තෙන් සඳහන් කළා කෙනෙක් බුද්ධිමත් වීමට හේතුව මොකද්ද? බුද්ධිමත් වීමෙහි හේතුව සේ බුදුහාඳුරු දක්වන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආධ්‍යාත්මික ගුරුවරුන් වෙත ගිහිල්ලා සසර ස්වභාවය මොකද්ද? ඒ වාගේම යහපත අයහපත මොකද්ද කියලා විමසීමේ ආනිසංස වශයෙන්ුත් විශේෂයෙන් බුද්ධ ශාසනයන් මොනෙහිච අවස්ථාවලදී විදර්ශනා භාවනා කිරීමේ ප්‍රතිඵල හින්දාත් යම්සේ කෙනෙකුට මේ ප්‍රඥාව මේක ඉන්ද්‍රිය ධර්මයක්සේ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ කාරණා ටික පින්නතුනි බුදුහාමුදුරු පැහැදිලි කළා යම්කිසි කෙනෙක් සමාජයේ විෂමතාවයකින් ඉන්නවනම් ඒකට ප්‍රධාන වශයෙන් ඔහුම කළා වූ කුසල කුසල කර්මයන් සහ ඊට ඒ කාරණට හේතු අදාළ වෙච්ච කර්මයන් මොනවාද කියලත් භාගතුන් වහන්සේ පැහැදිලි කළා. පින්නතුනි මෙතන පටන් ඉතාම විමසිල්ලෙන් ඔබ අසාගෙන ඉන්නට දැන් මේ කරුණ ටික කිව්ව ගමන්ම ඔබේ හිතේ ලොකු ඇතැම්මිට ගැටීමක් ඇති වෙන්න පුළුවන්. මේක ලොකු අසාධාරණයක් නේද? මේක මේ විදිහටම තියෙන්නට ඕනද දිගටම? මේක බුදුදහමෙන් අනුමත කරනවද කියන ආදී ප්‍රශ්න රාශියක් ඔබේ අභ්‍යන්තරේ ඇති වෙන්න පුළුවන්. ඒ සියල්ලටම පින්නතුනි විසඳුම් අපට ලබා ගන්න පුළුවන්. පින්නතුනි මේ කාරණා අපිට බුදුහාමුදුරුවෝ සඳහන් කළේ එක පැත්තකින් මේ ලෝකයේ තියෙන වෙනස තේරුම් ගන්නට, අනිත් පැත්තෙන් මේ වෙනස අපේ ජීවිතයේහි අපම කළා වූ කුසල අකුසල කර්මයන්ට අනුරූපව සිද්ධ වුණත් අපේ හැම දෙයකටම මේ කර්මේම බලපාන්නේ නැහැ. ලෝකේ නියාම ධර්මයන් තියෙනවා. බීජ නියාම. යම්කිසි බීජයක් වැපරුවොත් ඒ බීජයට අනුරූප වූ බීජයන් ලෝකයේහි රෝපණය වෙනවා. ඒක බීජ නියාම. උතු නියාම කියලා එකක් තියෙනවා. එක එක ඍතු වලට අනුරූපව දේශගුණික විපර්යාස තියෙනවා. ඒ වගේම චිත්ත නියාම. සිතේ යම්කිසි නියාම ධර්මයකට අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සඳහන් කරනවා අපි සිදු කරන මේ කුසල අකුසල කර්ම ශක්තියින් ඒකත් නියාම ධර්මයක්. ඊළඟට ධම්ම නියාම. ලෝකේ ධර්මතා තියෙනවා. ගංගාවක් පහළට ගලනවා, ගස් පහළට වැටෙනවා, ගෙඩි පහළට වැටෙනවා, කෙනෙක් ඉපදුනෝදීන් ටිකෙන් ටික වියපත් වෙනවා, මරණයටපත් වෙනවා. මේ ස්වභාවයන් ලෝක ධර්මතාවයන් සලකන්නේ ධම්ම නියාමයේ කියලා. එතකොට මේ කරුණවලින් 20%ක් විතරයි මේ අප කරන කුසල අකුසල කර්ම ශක්තියින් කියන එක බුදුදහමෙන් දක්වලා තියෙන්නේ. එහෙම දැක්වත් පින්නතුනි ඒ කර්මවලිනු සැලකිත ප්‍රමාණයක් අපට මේ ජීවිත කාලේ වෙනස් කරගන්නට මාර්ගය භාගතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කර්මය පිළිබඳව අපි යම්කිසි අවබෝධයක් ලැබුණොත් අපි සමාජය ලෙස බලනවා බුදුදහමෙහි මූලික ඉගැන්වීමක් වන මේ සමාජ විෂමතාවයට ප්‍රධානතම හේතු අපි තේරුම් ගන්නා වගේම මේ සඳහන් කරපු කරුණු වලින් අපට මොනවද මේ වෙලාවේ මුහුණ දෙන්න පුළුවන් කාරණා කියලා අපි බලනවා. මොනවද අපිට වෙනස් කරගන්න පුළුවන් කාරණා කියලාත් අපි බලනවා. මොනවද වෙනස් කරගන්න බැරි කාරණා කියලාත් අපි බලනවා. උපතින්ම යම්කිසි කෙනෙක් ඇතැම් විට රූප සම්පatti අඩුවේ නම් අංග විකලාදී ආබාධිත තත්ත්වයකට පත් වුණා නම් එයාට උපතින් අවශ්‍ය සිද්ධ වුණත් එයා හිත හොඳවට පිහිටුවා ගත්තොත් මා මේම අභියෝගයක් කරගෙන මා අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් සමාජ මට්ටමින් කීර්තියෙන් ඉදිරියට යන්න ඕන කියලා ඇතැම් විට එතනත්තාට ඒ ආබාධිත තත්ත්වයම හේතු වෙනවා ඉදිරියට යන්නට. ඔබ දැකලා ඇති උපතින් අත්පාහිමි අය ලෝක විශාල ධනවතුන් බවට පත් වෙලා තියෙනවා. ඇස් දෙක අන්ධ වෙච්ච අය මහා සංගීතඥයන් ගායකයන් බවට පත් වෙලා තියෙනවා. උපතින්ම බිහිරි අය කතා කරන්න බැරි අය මහාචාර්යවරුන් බවට පත් වෙලා තියෙනවා. රූප සම්පatti අඩු අය ඇතැම් විට මහා ලෝක ප්‍රකට විද්වතුන් බවට පත් වෙලා තියෙනවා. එනිසා රූප සම්පත්තිය කියන එක තමන්ගේ ජීවිතයට ලොකු බලපෑමක් කරන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඇතැම් විට රූප සම්පatti අඩු වීමම ඇතැම් අවස්ථාවලදී අපේ ඉදිරියට යන්නට හේතුවක් වෙනවා. ඔබ දන්නවා ඇතැම් චිත්‍රපට ආදී රඟපාන්න ගන්න සමහර අය ලස්සන අයම නෙවෙයි ගන්නේ. සමහරට ලස්සන අඩු අයත් චිත්‍රපටවලට අරගෙන ඒගොල්ලන්ට රංගන අවස්ථා ලබා දීලා එයාලා ඉදිරියටම යන්නට ඒ රූප සම්පatti අඩු වීමම ඇතැමිට හේතුවක් වෙනවා. අනිත් පැත්තෙන් උපතින් අපි කුලහීනයක් වශයෙන් යම්කිසි කෙනෙක් ඉපදලා ඉන්න පුළුවන්. බුදුදහමේ මේක අනුමත කරන්නේ නැහැ. උපතින් වසලෙක්වත් උපතින් බ්‍රාහ්මණයෙක්වත් වෙන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා අපට නිසිසේ උත්සාහ කළොතින් ඒ උපතින් ලැබපු සියලුම අවශ්‍යදායක පරිසරයන් ජයගෙන අපට අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් කීර්තියෙන් ඉදිරියට යන්නට පුළුවන්කම තියෙනවා. ඔබ දන්නවා ඉන්දියාවේ හිටියේ ආචාර්ය අම්බෙක්කාර මැතිතුමා. එතුමා උපතින් හරිජන කියන ඉතාම අවම කුල මට්ටමේ ඉපදිලා මහා විද්වතෙක් බවට පත් වෙලා ඉන්දියානු ව්‍යවස්ථා සම්බාධක මණ්ඩලයේහි ප්‍රධාන විද්වතෙක් බවට පත් වෙලා ලක්ෂ සංඛ්‍යාත හරිජනයන්ගේ ප්‍රධානියෙක් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ උගත්කම ඔහුගේ කීර්තිය බුද්ධිය හේතුවෙන් ඉන්දියාවේ ඉහළම කුලයේ වෙච්ච බ්‍රාහ්මණ කුලය අය ඔහුට ආරාධනා කළා බ්‍රාහ්මණ කුලයේ කෙනෙක්සේ පිළිගන්නට. බ්‍රාහ්මණ කුලයට එනට එහෙත් ඔහු තමන්ගේ ඉපදිච්ච කුලය ඔහුට වෙනස් කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. පින්වතුනි මේ වගේ සාධකප සඳහන් කළේ උපතින් යම් යම් අවශ්‍යදායක තත්ත්වයන් තිබුණත් අපේ උත්සාහය නිසා මහන්සියෙන් වැඩ කිරීම නිසා මේ දේවල් අපට ජය ගන්නට පුළුවන්. අනිත් පැත්තෙන් හොඳ කර්ම ශක්තියෙන් කළා ඔබ අහගති බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර සද්දවසෙන් මිය යන්න හිටිය අය ස්වාමීන් වහන්සේට වන්දනා කළා, දාන ආදී පින්දහම් කරලා, වැඩ හිටියන්ට වන්දනාමාන කරලා ඇතැමිට අවුරුදු 100කට වඩා ජීවත් වෙච්ච අවස්ථා ගැන තියෙනවා. මෙන්න මේකයි අකුසල කර්මයන් තිමුණත් අපි බුද්ධිමත් නම් කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරනවා නම් ධර්මය දන්නවා නම් ඒ අවාසිදායක තත්ත්වයන් අතීත කර්ම හේතුන් මෙයාත්මේ කරන නව කර්ම හේතුවෙන් සාන්දෘෂ්ටිකස්සේ මෙහි ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්කම තියෙනවා. ඇතැමිට කෙනෙක් නොයෙක් විදිහේ ලෙඩ දුකකට පත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. නිතරම වෙනත් ලෙඩ වෙච්චයට උපස්ථාන කරනවා නම් බෙහෙත් හේත් පූජා කරනවා නම් බුද්ධ පූජාවට බෙහෙත් ද්‍රව්‍ය ආදී නිතර පූජා කරන කෙනෙක් බවට පත් වුණොත් මේ තමන්ගේ මනසේ වෙනස් වීමත් එක්කම ඒ වෙනස් වෙච්ච මනසෙන් මේ කායික නිරෝගීතාවය ලබන්නට ඒක ඒ පුද්ගලයාට හේතුවක් වෙනවා. ඒ වගේම උපතින් දිලිඳු කුලයක ඉපදුණත් මෙයාගේ උත්සාහය නිසා අධ්‍යාපනයෙන් ඉදිරියට ගිහිල්ලා විශාල පිරිසකට යහපත කරන මහා ධනවතෙක් වෙන්නට අවස්ථාව තියෙනවා. එතකොට මේ චුල්ලකම්ම විභංග සූත්‍රයෙන් කියන කරුණ වලින් අපි තේරුම් ගත යුතු ප්‍රධානතම දේ තමයි අපේ කර්මයෙන් සසරින් ගෙනාපු යම්කිසි ශක්තියක් අපට තියෙනවා. හැබැයි ඒක එහෙමම ජීවිතේ නිමාවටපත් වෙනකම්ම ඉන්න ඕන කියලා නියමයක් නැහැ. අන්න ඒක වෙනස් කරන්නයි බුදුදහමෙන් සියලුම අනුශාසනා අපට කරන්නේ. සමහර කාරණා අපට වෙනස් කරන්න බැරි වෙනවා. ඇතැමිට මාරාන්තික අනතුරු තියෙන වෙලාවල් තියෙනවා. කර්ම ප්‍රබල කර්ම සිදුවෙච්ච අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවලදී අපිට කර්මයෙන් මේ භෞතික ශරීරයට හානියක් වුණත් සසරෙන් අපි පහට නොවන විදියට එක දවසක් ජීවත් වුණත් තමන්ගේ මනස නිසිසේ සකසාගෙන මේ ලැබපු සුගතිය මිනිස් භවය, බුද්ධෝත්පාද කාලය ධර්මයේ උපයෝගී කරගෙන අපට මේ එක දවසෙන් කල්ප ගානකට සුගතිගාමි වෙන්නට කුසල කරගන්නට බුදුදහමෙන් මඟහසර විවර කරලා තියෙනවා. පින්නතුනි, කර්මයේ මේ මූලික කරුණු ගැන අපි සඳහන් කළේ එක පැත්තකින් කර්මයේ තේරුම් ගන්නට, අනිත් පැත්තෙන් සමාජයේ තියෙන විෂමතාවයන් පිළිබඳව මෛත්‍රියෙන්, මුදිතා ගුණයෙන්, උපේක්ෂාසහගතව බලන්නටත්, අනිත් පැත්තෙන් තමන්ට වෙනස් කරගන්න පුළුවන් කර්ම හැකිතාක් දුරට වෙනස් කරගන්නටත් බුදුදහමෙන් මේ කරන මඟ පෙන්වීම කුමක්ද කියලා තේරුම් ගන්න. අනිත් දේ තමයි පින්නතුනි, ඒ අකුසල කර්ම ශක්තියෙන් දුර්වල කරගෙන හැකිතාක් කුසල කර්ම මාර්ගයේ විවර කරගන්න මාවත අපේ මනවින් තේරුම් ගන්නට ඕන. අපේ ජීවිතයේහි සමස්ත සාර්ථකත්වය කියලා කියන්නේ පින්නතුනි, දිනෙන් දින අපේ සතුට වැඩි වෙන්නට ඕන. අනිත් පැත්තෙන් බාහිර දෙයකින් අපට එන්න තියෙන දුක් පීඩා එන්න එන්නම අවම වෙන්නට ඕන. අනිත් පැත්තෙන් අපේ ජීවිතයේ කොයි ආකාරයේ සංකීර්ණ අවස්ථාවකදී කුමන හේතුවකින් කොයි මොහතක අපි මිය ගියත් කිසිදු අවස්ථාවක දුගතිගාමී නොවන විදිහේ ස්ථාවර ආධ්‍යාත්මික ශක්තියක් අපේ නිතරම ගොඩනගාගෙන තියෙනට ඕන. අප බොහෝ විට විශ්වාසය තියලා ඉන්නේ බාහිර බඩමුට්ටු ආදී, අපේ ළඟම ඥාතීන්, එහෙමත් නැත්නම් කීර්ති ප්‍රශංසා, මේ වගේ දේවල් තමයි, නැත්නම් අපේ රූප සම්පත්තිය, මේ දේ පිළිබඳව තමයි පිනතුණි අපි වැඩිපුර විශ්වාසය තියාගෙන ඉන්නේ. මෙන්න මේ විශ්වාසය අපට වැඩිපුර තියෙනවා නම් ඒ කියන්නේ මොකද්ද පිනතුණි? මේව වෙනස් වෙන දේවල්, දිරාපත් වෙන දේවල්, ප්‍රිය විප්‍රයෝගයට පත් වෙන දේවල්, අපට අහිමි වෙන දේවල්, අපි කැමති විදිහට නොපවතින දේවල්, ඒ දේ වෙනස් වෙනකොට, ඒ දේ තමන්ට අහිමි වෙනකොට, ප්‍රියංගෙන් වෙන වෙනකොට අපට දුකට පත් වෙන සිද්ධ වෙනවා. අන්න එහෙම නොවන්නට නම් අපි බලන්නට ඕන දැනට අපේ ජීවිතයේ අපි ඉහළම ඉලක්කය, උසස්ම බලාපොරොත්තුවසේ අපි දැනට තියාගෙන ඉන්නේ කුමන කාරණාද කියන එක ගැන සැලකිලිමත් වෙන්නට ඕන. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව එක පැත්තකින් අපි ලෞකික වශයෙන් ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්නට ඕන. ඒ සඳහා පින්නතුනි ලෝභය සහ ద్వේෂය හැකිතා කඩු කරගන්නට ඕන. මේ ලෝභය සහ ద్వේෂය දෙක අඩු කරගැනීමේ මාර්ගයේදී ප්‍රධාන විදියේ කාරණා කිහිපයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. එක දෙයක් තමයි අපේ මිට කලින් දේශනාවේදී සඳහන් කරපු විදියට අපේ යුතුයකම් මනවින් ඉෂ්ට කිරීම. ඒ යුතුයකම් ඉෂ්ට කරනකොට අපි අපට වටිනා කෙනෙක් බවට පත් වෙනවා. අපිට අපේ ජීවිතය ගැන සතුටක් ඇති වෙනවා. ඒ වගේම සමාජයේදී අපි වටිනා පුද්ගලයෙක් බවට පත් වෙනවා. සමාජයේදී අපි ගෞරවාන්විත ප්‍රසාදයට පත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒත් එකම අපේ ජීවිතෙහි දානය කියන දේ නිරන්තරයෙන් විහිදිලා යනවා. අනිත් පැත්තෙන් පින්නතුනි හැකිතාක් සිල්වන්ත ජීවිතයක් ගත කරන්නට ඕන. තමන්ගේ කායික වාචික සංවරය පුළුවන් තරම් ඇති කරගත්ත ප්‍රමාණයට අපට අපේ ජීවිතෙන් සිදුවෙච්ච අඩුපාඩු ගැන අපට දුක් කරදර අඩු වෙනවා. එතකොට එක පැත්තකින් යුතුයකම් කරනවා, අනිත් පැත්තෙන් අපි සිල්වන්ත ජීවිතයක් ගත කරනවා, අනිත් පැත්තෙන් පින්නතුනි ටිකෙන් ටික මෛත්‍රිය දිනු කරනවා. මෙන්න මේ කාරණා ටික තමයි බුදුදහමෙහි දාන, සීල, භාවනා විදියට විස්තර කරන්නේ. මේව සඳහන් කරන්නේ චිත්තාලංකාරං, සිත අලංකාර කරන දේවල්, සිතට දෙන ත්‍යාගයන් කියලා. අපි බොහෝ විට බාහිර දේවල්ට, බාහිර පුද්ගලයන්ට ත්‍යාග ප්‍රදානය කරනවා. නමුත් ඒ දෙයින් බලාපොරොත්තු වන අවසාන ප්‍රතිඵලය අපේම හිත පිරිසුදු කරගෙන, අපේම හිත ලස්සන කරගෙන, අපේම හිත අලංකාර කරන එක. ඒ නිසා යම් තාක් ප්‍රමාණයට අපි නිර්ලෝභීව අපසන්තකව දේවල් අපේ අම්මට තාත්තට, දූ දරුවන්ට, පෝජනීය උතුමන්ට, අවශ්‍යතා තියෙන අයට, අසරණයන්ට යම් කිසි ප්‍රමාණයකට අපට පරිත්‍යාග කරන්න පුළුවන් නම් අන්න ඒ පමණට පිනතුණි හිතේ ලොකු මෘදු බවක් ඇති වෙනවා, ප්‍රසන්න බවක් ඇති වෙනවා, උදාර වූ ප්‍රීතියක් මේ තැනැත්තා විඳින කෙනෙක් බවට පත් වෙනවා. ඒත් එක්කම පින්නතුනි, හැකි තාක් තවදුරටත් සිල්වන්ත වෙනකොට මේ පුද්ගලයා වඩාත්ම සමාජයට ප්‍රියශීලී පුද්ගලෙක් බවට පත් වෙනවා. අපි මේ ජීවිත ගත කරද්දී පින්නතුනි, අප බොහෝ විට ඕනෑම වයසක කෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක් තමයි සමාජයෙන් කීර්තියක් බලාපොරොත්තු වෙනවා. තමා ඇසුරු කරන අවම වශයෙන් තමන්ගේ ගෙදරින් ඉන්න ඥාති මිත්‍රාදීන්ගෙන්වත් ප්‍රසාදයක් ප්‍රශංසාවක් අපි බලාපොරොත්තු වෙනවා. මේක ලොකු කුඩා හැම දිනකම බලාපොරොත්තු වෙන දෙයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරන මෙන්න මේ ප්‍රසාදය ලබා ගන්න අපි මොකද කරන්න ඕන? මේ ප්‍රසාදය ලබන පින්තුණි ආරම්භක පියවරක් හැටියට දේශනා කළේ මොකද්ද? දදං මිත්තානි ගන්තති. පරිත්‍යාග කරන කෙනා, දන් දෙන කෙනා මිතුරන් ජයග්‍රහණය කරනවා කියලා. ඒ නිසා පරිත්‍යාග සීලීත්වය අනිත්‍යාග ප්‍රසාදයට හේතුව. එතනින් නොනවති යම්කිසි කෙනෙක් සිල්වන්ත ජීවිතයක් ගත කරනවා නම් ඒ ජීවිතය ගත කරන පමණට ඒ පුද්ගලයාට ඇසුරු කරන අය ආදරය කරන ගෞරව කරන කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ ජීවත් වෙන මිනිස්යන් විතරක් නෙවෙයි අමනුෂ්‍යයන්ගෙන් ගහකොලෙනොත් මේ තැනැත්තාට ආශිර්වාදයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ තැනැත්තා මේ ජීවිතයේ සහ සසරේදී ඇසුරු කරපු ඥාතීන් සුගතිගාමී තැන්වල ඉඳගෙන මේ තැනැත්තාගේ සිල්වන්ත ජීවිතය ගැන සතුටු වෙනවා. ඔහුගේ සිල්වන්ත ජීවිතයේ පින අර මියගිය ඥාතීන් අනුමෝදන් වෙනවා කියලා සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි සක්‍ර දේවේන්ද්‍රයත් එවැනි පුද්ගලයන්ට වන්දනා කරනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. දානෙන් ආරම්භ කරන මේ ගමන් මඟ සීලෙන් ඉදිරියට ගිහිල්ලා ඊළඟට ලෞකික කුසලයේ තුල අපේ මේ ආධ්‍යාත්මික ශක්තිය අපි ලැබපෝ මනුසාත්ම භාවයේහි ආයුෂ අපි ලැබපෝ ධනය ඒ වගේම ප්‍රශංසා මේ හැම දෙයකින්ම තවත් ඉදිරියට යන්නට සුවිශේෂී කුසල කර්මයක් විදියට ලෞකික කුසලයක් විදියට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මෛත්‍රී භාවනාව. පින්නතුනි මෙත්තා චේතෝමිති සූත්‍රයේ දක්වනවා අපි ලෞකික වශයෙන් සිදු කරන සියලුම කුසල දහම් එක පැත්තක තියලා මේ මෛත්‍රී භාවනාව අනිත් පැත්තෙන් තිබ්බොත් මෛත්‍රී භාවනා වැඩීමෙන් 16 කලාවක්වත් අර සියලුම අනිත් ලෞකික කුසල් වල ආනිසංස නැහැ කියලා. පින්නතුනි මේක එකතකින් අපි ආධ්‍යාත්මික ශක්තිය දිනන විට විතරක් නෙවෙයි ඒ දිනන ආධ්‍යාත්මික ශක්තියෙන් අපේ ශරීරයේ නිරෝගී භාවය ප්‍රසන්න භාවය ඇති කරගන්න විතරක් නෙවෙයි පින්නතුනි මේ ඇති කරගන්නා වූ මෙත් සිතවිල්ල අපේ සමස්ත ජීවිතයටම කිඳා බහිනවා. අඛණ්ඩව කෙනෙක් මෛත්‍රී භාවනා වඩනවා නම් ඔහු තමන්ගේ ගෙදර ඉඳලා නිවසේ කටයුතු කිරීමේ ඉඳන් තමා වැඩ කරන ස්ථානයේ කාර්යාලය දක්වා වූ මේ සියලුම ගමන් මගේදී මේ පුද්ගලයාගේ චර්යාවෙහි ප්‍රබලම වෙනසක් ඇති වෙනවා. මොකක්ද ඒ වෙනස? දෙයක් කරන්න කලින් නිතරම හිතනවා මම මේ කරන දෙයින් අනිත් අයට අයහපතක් වෙන්නේ නැද්ද කියලා හොඳට බලනවා. ඒ විතරක් නෙවෙයි තමන් කරන දෙයින් වැඩිම පිරිසකට යහපතක් වෙන දෙයක් එයා කරනවා. මේ ජීවිතේ විතරක් නෙවෙයි තමා ඇසුරු කරන ඥාතීන්ට, හිතවතුන්ට, ලෝක සත්‍යයන්ට දීර්ඝ කාලීනව සුගතිගාමී වෙන්නටත් සසරේ මිදීමටත් හේතු වන ක්‍රියාවලියක් තියෙනවා නම් ඔහු ඒ සඳහා අප්‍රමාදීව කැප වෙනවා. අප්‍රමාණව කැප වෙනවා. මෙන්න මෙහි ආනිසංස විදියට පින්නතුනි ඒ පුද්ගලයාගේ ජීවිතේ හැම දෙයක්ම කරන්නේ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන්. විශේෂයෙන්ම කෙනෙකුට ආහාර පානයක් දීමක් විතරක් නෙවෙයි තමන්ට මේ ජීවිතය හමුවන අය හැකිතා පිනට දහමට යොමු කරනවා, කුසලයට යොමු කරනවා, එය සුගතිගාමී වෙන්නට අවශ්‍ය කරන පදනම දානවා එයට. මේක තමයි පින්නතුනි කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම උපකාරය. අපට කෙනෙකුට ආහාර පානයක් දෙන්න පුළුවන්, අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන්, ගියක් හදලා දෙන්න පුළුවන්, රැකියාවක් ලබා දෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම පින්නතුනි හේතු වෙන්නේ මේ ජීවත් වෙන අවුරුදු 60ට 70ට උපරිම 100ට විතරයි. නමුත් ඊට පස්සෙත් කෙනෙක්ගේ සසර ජීවිත සුවපත් වෙන ආකාරයට මේ තැනැත්තා තමන්ගේ හිත පිරිසුදුව තියාගෙන දානෙන්, සීලෙන් සහ මෛත්‍රියෙන් ලෝකයට උපකාර කරනවා. මෙහෙම කරන්න කරන්න මොකද්ද වෙන්නේ පිනතුනි? මේ තැනැත්තාට ජීවිතයේ සතුට වැඩි වෙනවා. තමන්ට දවසට මතක් කරනකොට තමන්ට වැඩිපුර මතක් වෙන්නේ තමන් ලෝකයට කරපු යහපත. තමන් අම්මට තාත්තට සලකපු ආකාරය, අසරණ දරුවන්ට උදව් කරපු විදිය, ලෙඩ වෙච්ච යට පිහිට වෙච්ච ආකාරය, ශ්‍රමණ උත්තමයන්ට සලකපු ආකාරය, ඒ ආධ්‍යාත්මික ස්ථාන දියුණු කරන කරපු කැපවීම, මේ වගේ දේවල් තමයි මේ තැනැත්තාට දවසට වැඩිපුර වාරයක් මතක් වෙන්නේ. මේකෙන් කියනවා පින්නතුනි, මේ තැනැත්තාගේ සතුට එන්නෙම වැඩි වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි, හිතට අකුසල විතරකයක් එනවා නම් නිතර තමන්ගේ සිත ගැන සැලකිල්ලෙන් ඉන්නේ. රාගයක් හෝ ද්වේෂයක්, මාන්නයක්, වෙනත් අකුසල විතරකයක් හිතට එනකොට ඒ එන වෙලාවෙම හිත ගැන සැලකිල්ලෙන් ඉඳෙමින් ඊට වෙනස් වූ සිතුවිල්ලක් තමා හිතනවා. අමනාපයක් ආවනම් මෛත්‍රිය සිහි කරනවා, රාගයක් ආවනම් අසුභය මෙනෙහි කරනවා. මේ ආදී විදියට තමන්ගේ හිත ගැන හරියට ලස්සන මලක් වගේ, නැත්නම් ඔබ ඇඳලා ඉන්න ලස්සන ඇඳුම කිලිටි වෙන්න නොදෙනා වගේ නිතරම හිත ලස්සනට තියාගන්න. අකුසල විතරක ආපු ගමම්ම ඊට පරිබාහිර වූ කුසල විතරකයක් වූ හිතනවා. අනිත් පැත්තෙන් කාරණයක් සඳහන් කරනවා, ආදීනව දස්සාවි කියලා. තමන්ගේ හිතට රාගයක්, ද්වේෂයක්, මාන්නයක්, මේ ආදී අකුසල විතරකයක් එනකොටම මෙතනත්තා හොඳට තමන්ගේ හිතගෙන දැන් සැලකිල්ලෙන් ආදරෙන් ඉන්නේ. එනකොටම මේක දැකලා, එහි ආදීනව දැකලා, හරියට තමන්ගේ ලස්සන ඇඳුමට කුණු වෙච්ච සතෙක්ගේ මීකුණක් දැම්මහම ඇති වෙන පිළිකුලසේ මේ හිතට එන අයහපත් විතරක, අකුසල විතරක මෙනෙහි කළා, හැකියක්මනින් ඒ වයින් කරගන්නට අප්‍රමාදීව කටයුතු කරනවා. ඒ තරක් නෙවෙයි, යම්කිසි සිතුවිල්ලක් තමන්ට හිතනකොට, යලි යලි යම්කිසි සිතුවිල්ලක් හිතනකොට හිතේ දිගින් දිගටම ඇතිවෙන රාගයක් නම්, ද්වේෂයක් නම්, මෝහයක් නම්, අන්න එවැනි සිතුවිලි අසති අමනසිකාරා කියලා සඳහන් කරනවා, සිහි නොකර ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, මෙහෙමත් බැරි නම් ඒ තැනැත්තා තමන්ගේ දිව දට්ටික අතරට තද කරගෙන හරි පටි ගන්නන කියලා ලක්ෂණය සඳහන් කරනවා. එහෙම හරි මේ අකුසල විතරකේ දුරු කරනකම් තමා උත්සාහයෙන් කටයුතු කරනවා. මෙන්න මේ විදියට පින්නතුනි, යම්කිසි කෙනෙක් හිත පිරිසුදු කරගන්න නිතර උත්සාහ කරනවා නම් එපමණට මේ තැනැත්තාට කායික වාචික සංවරයක් දැක ගන්නට පුළුවන්. කයින් වචනයෙන් කරන දේවල් යහපත් දේවල් බවට පත් වෙනවා. මේ සිත පිරිසිදු වීම හේතුවෙම පින්නතුනි මෙලවත් යහපත වෙන, පරලෝකටත් යහපත වෙන මංගල සම්මත කරුණු මේ තැනැත්තාගේ ජීවිතෙන් වඩා වඩාත්ම සිද්ධ වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ මොනවද? මාතා පිතූ පဋාණම්, අම්මට තාත්තට සලකනවා, පුත් දාරස සංඝෝ දරුවන්ට හොඳට සලකනවා, බහරියවන්ට හොඳට සලකනවා, කතඤ්ඤුතා කළගුණ සලකනවා, ඒ වගේම අකුසලයන්ගෙන් වෙන් වෙනවා, මජ්ජපානාච සංයමෝ මද්යපානයන්ගෙන් වෙන් වෙනවා, සංයමයටපත් වෙනවා. මේ ආදී කාලේන ධම්මසවණං, කාලේන ධම්ම සාකච්ඡා, පෝජාජ පෝජනීයානං, අසේවනාච බාලානං, පණ්ඩිතානංච සේවන, මෙන්න මේ වගේ පින්වතුනි තමන්ට નિરાයාසයෙන්ම සුප්‍රීම් බ්ලෙසින්ස් කියලා සඳහන් කරන ආකාරයට උතුම් මංගල කරුණු තමන්ගේ ජීවිතයෙන් වඩවඩාත්ම සිද්ධ වෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ පදනමත් එක්ක පින්වතුනි මොහොමේ දිවිමඟ පහන් කරගත්තේ සද්ධර්මය ශ්‍රවණය කරපු නිසා නේද කියන එක ඔහුට වඩවඩාත්ම ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව පිළිබඳව ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. අනේ මේ මන් දහමත් එක්ක ඉන්න නිසා නේද මට දිනෙන් දිනම මගේ හිත පිරිසිදු වෙන්නේ, මගේ හිතේ සතුට වැඩි වෙන්නේ, මං කරන හොඳම දේවල් මගේ ජීවිතේ වැඩිපුරම සිද්ධවන්නේ මේ ධර්මයේ නිසා නේද කියන එක ගැන දිනකට වැඩිපුර වාරයක් ධර්මයෙන් සිහි වෙනවා. ඒ ධර්මයේ මාසහා දැනගත්තේ ස්වාමින් වහන්සේලගෙන් නේද? අනේ මේ ස්වාමින් වහන්සේලා ගිහි ගෙයින් නික්මිලා ආධ්‍යාත්මික ජීවිතයට කැප වෙලා වසර දහස් ගණනක් මේ ධර්මයේ පිළිපදිමින් පරපුරෙන් පරපුරට ලෝකයට දායාද කිරීම නිසා නේද මේ උතුම් සද්ධර්මය මට ලැබුණේ කියලා ස්වාමින් වහන්සේලා ගැන ලොකු ගෞරවයක්, කෘතඥතාවයක් හටගන්නවා. එපමණක් නෙවෙයි, මේ සංඝරත්නයට ධර්මරත්නයට මුල් වෙච්ච ධර්ම ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ ගැන බලවත් ප්‍රසාදයක් ඇති වෙනවා. උන්වහන්සේ සසර අනන්ත කාලයක් බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කළා, ඇස්සිස් මස්ලේ දන් දීලා කරපු සුවිශාල පරිත්‍යාගයක් නිසා නේද මේ උතුම් සද්ධර්මයක් මට ලැබුණේ. ඒ සද්ධර්මයෙන් මා මගේ කුසලිය දිනු කරගෙන මගේ ජීවිතය ආලෝකවත් කරගන්නවා කරගත්තා නේද කියලා දිනකට වැඩිපුර වාර ගානක් තමන්ට මතක් වෙන්නේ බුදුහාමුදුරෝ ධර්මයේ සංගරත්නේ. මමේව බුද්ධෝ බුදුහාමුදුරෝ මගේ, මමේව ධම්මෝ ධර්මයේ මගේ, මමේව සංඝෝ සංගරත්නේ මගේ කියන මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය මගේ කියන හැඟීමෙන් උපාසකත්වයට උපාසනය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවිතයේ කරදරයක් කම්කටොළුවක් ආපු වෙලාවේදී මුලින්ම තමන්ට මේ තුන් රුවන මතක් වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන් ජීවිතයේ සියල්ලක්ම අත්හරින මොහොතෙහි තමන්ගේ ඥාතීන් දේපල තමන්ගේ ශරීරය තමන්ගේ කීර්තිය උගත්කම මේ සියල්ලක්ම පසෙක දාලා ඒ සියල්ලක්ම යටපත් කරගෙන තමන්ගේ ජීවිතය ආලෝකවත් කරන මහා ප්‍රතාපවත් ආලෝකයක්සේ තමන් වටා මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිධාත්මය සජීවි වෙනවා. ඒ තුලින්ම මෙතනත්තාගේ පරලෝ ජීවිතයත් සුගතිගාමී කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මෙතනත්තා ජීවත් වෙන කාලයේදී ඒ තැනැත්තා අල්පායුෂ්කෝ ඉපදිච්ච කෙනෙක් වුණත් මේ කරන පින්කම් වල ඔහුට ඒ අඩුපාඩු මගහරවාගෙන ඇතැම්මිට ආයුෂ දික් කරගන්නට පුළුවන්. ඇතැම්මිට ධනයෙන් අඩු වුණත් මේ සිල්වන්ත භාවයේ හින්දා මෛත්‍රිය නිසා ඔහුට මහා ධනයක් උපයන්න පුළුවන්කම ලැබෙනවා. ඇතැම්මිට මේ තැනැත්තා රූප සම්පත්තියෙන් අඩු වුණත් ධනවත් වීම හේතුවෙන් කීර්තියට පත්වීමෙන් සිල්වත් බව හේතුවෙන් මේ තැනැත්තාට සමාජයේ ඉහළම තලයට යන්නට ඉහළම ඉතාම ලස්සනයි විවාහ කරගන්නට මේ තැනැත්තාට අවකාශ ලැබෙනවා මේ ආධ්‍යාත්මික ජීවිතයේ ප්‍රතිඵල විදියට. ඒ වගේම රෝගී තත්ත්වයන් තිබුණත් ඒ සියල්ලක්ම යටපත් කරගන්නටත් මේ කුසලයේ මේ තැනැත්තාට කිසියම් ප්‍රමාණයකින් හේතු වෙනවා. පින්නතුනි අප මේ සඳහන් කරේ යම් කිසි කෙනෙක් මේ ආධ්‍යාත්මික ජීවිතයට පිවිසුණාට පස්සේ මේ කරන වැඩපිළිවෙලේ අනිසංස විදියට මේ ජීවිතය අපට එකාතකින් සතුට වැඩි කරගන්නටත් අනිත් පැත්තෙන් දුක් පීඩා අවම කරගන්නටත් අනිත් පැත්තෙන් සුගතිය ස්ථාවර කරගන්නටත් ඕනෑම මොහොතක මේ ජීවිතය අත්හැරියත් තමන් කිසිදාක මිනිස් ලොවින් පහලට නොයන්නට දුගතිගාමී නොයන්නට ස්ථාවර වූ ආධ්‍යාත්මික පරිසරයක් මේ තැනැත්තා ගොඩනගාගෙන ඉන්නේ ධර්මයේ පිළිසරණ ලබාගෙන ඉන්නේ. පින්නතුනේ මීටත් වඩා ඉදිරියට ගිහිල්ලා මේ තැනැත්තා උපතින් ලැබපු ප්‍රඥාවක් තියෙනවා නම් අන්නේ ප්‍රඥාව වඩාත් ඉහළ තලයට ගන්නට මේ තැනැත්තා අප්‍රමාදීව කටයුතු කරනවා. ඇයි ඒකට හේතුව? අපි මේ ලෞකික කුසලයේ කරත් පින්නතුනේ පුණ්‍ය ධර්ම කරත් අපේ මහලු වීම, මරණය, නැවත ඉපදීම කියන මේ දුක් වලින් අපි නිදහස් වෙලා නැහැ. ඇයි ඒකට හේතුව? අපි මේ පුඤ්ඤාවි සංඛාර සිද්ධ කළත් ආනෙන්ජාවි සංඛාර සිද්ධ කළත් මේ දෙකටම පදනම අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසායි මේ සංස්කාර හටගන්නේ. අපි මේ සාකච්ඡා කරන මේ කුසල අකුසල කර්ම ශක්තිය කියන්නේ පින්නතුනි මේක සංඛාර නැත්තම් සිටිවිලි. එහෙමත් නැත්තම් මේකට සඳහන් කරනවා සංස්කාර ස්කන්ධය කියලා. මෙන්න මේ සංස්කාර ස්කන්ධය නව කර්ම විදිහට අපි රැස් කරගන්න හැම මොහොතෙම අපි ඉන්නේ අවිද්‍යාව කියන සීමාවෙ ඉන්නේ. සංසාර චක්‍රය අපි ඉන්නේ. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? ඇසට රූපයක් පේනකොට අපි නිතරම හිතන්නේ මේ පේන රූපය කලින් තිබ්බා, කලින් තිබුණ රූපයක් මා දකිනවා, මා දැකලා ඉවරුණත් මේ රූපේ ඉතුරු වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි. මේ දකින රූපයෙන්මයි මට සැප දුක් එන්නේ කියලා අපි හිතනවා. ඒ විතරක් නෙවෙයි අපට නිතරම ඇස් කන් නාස ආදියෙන් අරමුණු ගන්නකොට ඇස් දෙක පියාගෙන හිටියත් අපි හිතට සිතුවිලි එනකොට ඒ සිතුවිලි නිතරම රූපයකට ගැට ගහලා තියෙන්නේ. අපි රූපයක් එක්කයි සිතුවිලි හිතන්නේ. ඒ කියන්නේ ඒ මොහොතේ අපි බාහිර රූපයක අපේ හිත තියෙනවා. ඇත්තටම පින්නතුනි අපේ අවිද්‍යාව හේතු වෙනොයි අපි මේ බාහිර රූපයක් තුළ හිත බැසගෙන ඉන්නේ. ඇත්තටම අපේ ජීවිතේ මොකද්ද වෙන්නේ? අපි ඇසට රූපයක් දකිනකොට ඇසට රූපයක් දකිනවා කියන්නේ රූපය නිර්මාණය වෙලා තියෙනවා. ඊට අනුරූප වූ චක්කු විඥානය පහළ වෙනවා. ඒ වගේම ඒ චක්කු විඥානයට පස්සේ විපාක මනෝධාතුවක් පහළ වෙනවා. ඊටත් පස්සේ විපාක මනෝ විඥාන ධාතුවක් පහළ වෙනවා. මේක අපට අතීත කර්ම විදියට ලැබෙච්ච වර්තමාන විපාක. මෙන්න මේ මුල් අවස්ථාව පිළිබඳව හරියට අපි සිහින් නොහිටියොතින් අපි ඒ නිරුද්ධ වෙච්ච අතීත අධ්‍යක්ීම මෙනෙහි කරගෙන වර්තමානයේ යම් කිසි දෙයක් ඇතැයි කියන මතයෙන් අපි ඒ ලැබපු රූප ශබ්ද ආදී පිළිබඳව නැවත බාහිරට යොමු වෙනවා. බාහිරට යොමු වුණත් ඇති පින්නතුනේ අපි අයි ආශා කරනවත් ද්වේෂ කරනවත් ඕනේ නැහැ. ඒකෙන් තියෙනවා අපි දුක මතයි ඉන්නේ කියන එක. එතකොට මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගත්තොත් කෙනෙක් මොකද කරන්නේ? ඔහු දකිනව ඇත්තටම තමා යමක් හිතනකොට දැන් මේ හිතන්නේ අර මුලින් මුල්ම අත්දැකීමක් විදිහට ලැබිච්ච පංචස්කන්ධය නෙවෙයි, ඒ පංචස්කන්ධය අරමුණු කරගෙන ඒක අපි උපාදාන කරගෙන අපේ වර්තමාන අවිද්‍යාව භව තණ්හාව හේතු වෙනොයි මේ රූප ශබ්ද ආදියට දැන් බැසගෙන ඉන්නේ කියන සිහිය නුවණ හැකදාග දුරට දිනු කරනවා. ඒ දිනු කරන පමණට මොකද වෙන්නේ? එන්න එන්නම මේ තැනැත්තා සති සම්පජාන්නේ නැත්තම් සිහිය සහ නුවණ දිනු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ දිනු කරන මොකද වෙන්නේ? ඒ තැනැත්තා දකිනවා යම් කිසි විටක තමා බාහිර රූපයක් කෙරෙහි හිත බැසගත්තොත් තමා ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. හෙට දවසේ එන සියලුම දුක් වේදනා විඳින තමා සෝදානමින් ඉන්නේ කියන එක මේ දුක සත්‍ය හොඳට තේරුම් ගන්නවා. දුක සත්‍ය තේරුම් ගත්ත පමණට මේ අභ්‍යන්තරේ හටගන්න තෘෂ්ණාව, නන්දි රාගය ඇති නොවෙනසේ නිතරම අභ්‍යන්තරේ පංච උපාදාන ස්කන්ධයක් නොනගෙනසේ හැකිතාග දුරට සිහිය දිනු කරනවා. හිතට අරමුණක් එනකොටම දන්නවා මේ පංච උපාදාන ස්කන්ධය හටගත්තේ, මේක පෙරපස නොබී මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. මේ හටගෙන නිරුද්ධ වෙන එක මාට ඇති උනේ මා කලින් ලැබපු අධ්‍යක්ීමේ ප්‍රතිඵලයක් ලෙස නේද කියලා දකිනවා. දකින්නවත් එක්කම ඒ තැනැත්තා බාහිර රූපෙන් හිත මිදිලා ඔහු අභ්‍යන්තරයේ පැත්තට යොමු වෙනවා. ඒ යොමු වෙන අභ්‍යන්තරයත් මේ තැනැත්තා නিত্য සැප ආත්ම වශයෙන් ගන්නේ නැහැ. ඒකෙත් ඔහු අනිමිත්ත වශයෙන්, අපහනිත වශයෙන්, ශුන්්‍යත විදියට බලන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ප්‍රතිඵල විදියට පින්නතුනි අපි බලන රූපවලදී අපට මේ සිහිය නෝන ඇති කරගන්න ප්‍රමාද වුණා නම් ඒ ප්‍රමාද වෙච්ච කාල පරාසයේදී අපට දුක් විඳින්න සිද්ධ වෙනවා. අකණ්ඩව ධර්මයේ යෙදෙන පුද්ගලෙක් විදියට ඕ කරන්නේ මොකද්ද? හැකිතාක් දුරට මේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධර්මය, ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප ආදී වශයෙන් දැක්වෙන මේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධර්මය හැකිතාක් දුරට අහනවා. අහන්න අහන්න මේ තැනැත්තා මොකද කරන්නේ? සතර සතිපට්ඨාන ඉඳගෙන තමන්ගේ කය, සිත, නැත්තම් කය, වේදනා, චිත්ත, සිතවිලි, නැත්තම් ධම්ම කියන මෙන්න මේ ස්ථාන පිළිබඳව හැකිතාක් දුරට තමා සිහිය භාවිත කරනවා. මේ ස්කන්ධ පංචකයම අහුත්වා සම්බුතං කලින් නොතිබී හටගෙන හුත්වා නබවිස්සති, මෙතනම නිරුද්ධ වෙලා නැවත අනාගතයට නොයන දෙයක්. අස්මින් සති ඉදං හෝති, මේ හේතුටික ඇතිකල්ලි මේ ස්කන්ධ පංචකයක් හටගත්තා, ඒක එතනම නිරුද්ධ වුණා. මේ උපාදාන ස්කන්ධ පංචකයත් අවිද්‍යා හා භවතණ්හා නිසා හටගත්තා, ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. වර්තමානයේ හටගන්න ස්කන්ධ පංචකය, පංච උපාදාන ස්කන්ධයේ අවිද්‍යාව හා භවතණ්හාව නිසා හටගත්තා. ඒ වගේම ඒකට මුල් වෙච්ච මුල් ස්කන්ධ පංචකය විපාක ස්කන්ධ පංචකය හටගත්තේ සතර මහා භූත රූප, ස්පර්ශ, නාම රූප ආදී හේතු ටිකක් නිසා කියන කාරණය මේ තැනැත්තා පැහැදිලිව දකිනවා. දකින දකින මේ තැනැත්තාට මොකද වෙන්නේ? අභ්‍යන්තරයේහි සැනසෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඔහු තමා දකින රූපය ප්‍රමාද නොවි හැකිතාක් ඉක්මනින්ම සිහියෙන් නුවණින් ප්‍රත්‍යක්ෂ කරගන්නට උත්සාහ කරනවා. එහි ප්‍රතිඵල විදියට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දැක්වෙන ආකාරයට මේ පුද්ගලයා මාර්ගඵල නොලබපු පුද්ගලයෙක් වුණත් හරියට ඇසිපිය ගහන මොහොතකදී, නැත්නම් අසුරු සනක් ගහන මොහොතකදී තමා මේ ඇති කරගන්නා වූ ප්‍රිය අප්‍රිය ආදී අරමුණු පිළිබඳව ඒ කැමැති අකමැති භාවය දුරු කළා. ඉක්මනින්ම හිත උපේක්ෂාවට බැස ගන්නවා. උපේක්ෂාවට බැස ගන්න බැස ගන්න මේ තැනැත්තා දුකෙන් නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ දුකෙන් නිදහස් වීමේ සුවේ දැනෙන්න දැනෙන්න ඉක්මනටම මේ තැනැත්තා මේ ගමන් මගේ ඉදිරියට යන්න ඕන කියන අපරමාදී භාවයක්, ධර්ම ගෞරවයක්, ශාස්ත්‍ර ගරුත්වයක්, සංඝ ගරුත්වයක් ඇති වෙනවා. පින්නතුනි, අර මුලින් සඳහන් කළ අපේ සම්මාදිට්ඨියේ මුල් පියවර ඉඳගෙන, නැත්නම් කම්මසගත සම්මාදිට්ඨිය ඉඳගෙන ලෝකයක් ඇත, නැත්නම් අවම වශයෙන් මේ හිත කියලා දෙයක්වත් නිශ්චිතව ඇත කියන පදනම ඉඳගෙන අපේ දාන සීලාදී භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කරපු අපි අපේ පරිසරය ලස්සන කරගෙන බටහිරටම ලස්සන කරගත්තු අපි සුගතිය ස්ථාවර කරගත්තු අපි එතනින් නොනවති මේ මොහොතේම දුකෙන් නිදහස් වෙන මාවතට පියවර තබනවා. බුදුරජාණන් වහන්සේ ဒုတိය කම්ම සූත්‍රයේදී දේශනා කරනවා කර්ම හතරක් පිළිබඳව. අත්තිබේකවේ කම්මං කන්නන් කන්න විපාකං. ඒ කියන්නේ කළු විපාක දෙනගෙන දෙන කළු කර්ම තියෙනවා. හිත අපිරිසිදුව කරන කර්ම. අත්තිබේකවේ කම්මං සුක්ඛං සුඛ විපාකං. සුදු විපාකගෙන දෙන සුදු කර්ම තියෙනවා. බ්‍රහ්ම ලෝකී ඉපදීමට, දිව්‍ය ලෝකී ඉපදීමට, සුභ කියන දිව්‍ය ලෝකී ඉපදීමට, බ්‍රහ්ම ලෝකී ඉපදීමට හේතු වන සුදුම කර්ම. අතිබේකවේ කම්මං කන්න සුක්ඛං කන්න සුඛ විපාකං. කළු සහ සුදු කියන මේ දෙකම මිශ්‍ර වෙච්ච කර්මක් තියෙනවා. මෙන්න මේ ටික ඔක්කොම පින්නතුනි මේ ලෝකයේ තුල අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පදනමෙන් ඇති කරගන්නා වූ සංස්කාර කර්ම නැත්තං අபிසංකරණ සංඛාර. මෙන්න මේ අபிසංකරණ සංඛාර තුළදී අපි යම් තා දුරට පින්දහම් කරගන්නට ඕන පින්නතුනි. මේක බහැර කරගෙන බෑ. අද අපි යම් කිසි විදියක පහසුකම් ටිකක් ලබා තියෙනවා නම් ලබලා තියෙන්නේ මේ සසරදි කරාවෝ මේ ලෞකික පිනට ලෞකික කුසල ආනිසංස විදියට. ඒ නිසා බුදුහමර දේශනා කළේ මා පුඤ්ඤස්ස බහයි පිනට බය වෙන්න එපා. ඒ පිනේ ආනිසංස මරණය මැත්‍රි විතරක් නෙවෙයි පින්නතුනි. සාන්දෘෂ්ටික වශයෙන් අපට මේ ජීවිත කාලේ අපි කරන කටයුතු රාශිය කානිසංස මේ ජීවිතේදීම සාන්දෘෂ්ටික වශයෙන් අපට දැක ගන්නට පුළුවන්. අන්න ඒ හැම දෙයකින්ම අපි ලබන අග්‍රතම ප්‍රතිඵලයක් වෙන්නේ මෙන්න මේ සද්ධර්මයේ විවරණය කරන උතුම් කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයයට වඩ වඩාත්ම අප සමීප වෙනවා. ඒ ධර්මයේ අහනට විවේකය ලැබෙනවා. ඒ අහන ධම ජීවිතය තුළින් ප්‍රායෝගිකව සිද්ධ කරන්නට, පුරුදු පුහුණු කරන්නට සුදුසු වටපිටාව, නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය, විවේකය, පහසුකම් මේ සියල්ලක්ම මේ කරන පුණ්‍ය ධර්මවල, කුසල ධර්මවල ආනිසංසයෙන් තමට ලැබෙනවා. අන්න ඒ ගමන් මඟ අපි විවර කරගන්නා ගමන් අනිත් පැත්තෙන් කර්ම වලින් හතරවෙනි කර්මය වන අත්තිබික්ඛවේ කම්මං අකන්නසුඛං අකන්නසුඛ විපාකං කියපු විදියට කලුත් නොවන සුදුත් නොවන මොනෝද ඒ අත්තිබික්ඛවේ කම්මං අකන්නසුඛං අකන්නසුඛං කම්මක්ඛය සංඅත්ත්‍යති කියපු විදියට මෙන්න මේ කලුත් නොවන සුදුත් නොවන කර්ම මොනෝද මේ කර්මක්ෂය කරන්නට හේතු වන කර්ම සිදු කරනවා. අන්නේ කර්මක්ෂය කිරීමට හේතු වන කර්ම සිදු කිරීමේ ප්‍රතිඵල ලෙස තෘෂ්ණාව දුරු කළා කර්මක්ෂය කරන්නට හේතු වෙනවා. කම්මක්ඛයෝ දුක්ඛක්ඛයෝ. කර්මයේ ෂේ කිරීමෙන් දුක ෂේ කරගන්නට අපට පුළුවන්කම තියෙනවා. කොහොමද මේ දුක ෂේ කරන්නේ? අපේ ඇස අනිත්‍යයි කියලා නිතර බලන්න. මේ ඇස කියන්නේ අඛණ්ඩව දිගට තියෙන දෙයක් නෙවෙයි. ඇස කියන්නේ බුදුදහමේ මේ පෙනීමේ ශක්තිය. ඒක රූපය නිර්මාණය වෙච්ච අවස්ථාවේදී පෙරපසුන වී ඇති වෙන තත්ත්වය. ඒක අනිත්‍යයි. ඒක අනාත්ම ස්වභාවයක්. ඒ වගේ මේ තුලින් හට ගන්නා වූ චක්කු විඥානෙ, චක්කු සංපස්සය, චක්කු සංපස්සා වේදනා, රූප තෘෂ්ණා, රූප විතක්ක, රූප විචක්ක, විචාර මේ අදි සියලුම කරුණු හේතුඵල ධමයේ ප්‍රතිඵල විදියට හට ගන්නවා. මේව සංකත දේවල්, මේවා ආත්මීය දේවල් නෙවෙයි කියන එක මෙතනත් හා දකිනවා. මෙන්න මේත් එක්කම එකාතකින් ඇස් කන්න ආසාදී ආයතන, අනිත් පැත්තෙන් රූපාදී අරමුණු, අනිත් පැත්තෙන් රූපස්කන්ධාදී ස්කන්ධ, අනිත් පැත්තෙන් රූප ධාතු ආදී ධාතු, මේ තමන්ට ජීවිතයේ මුණගැහෙන සියලු පරමාර්ථ ධර්මයන් බෙදලා ගියාම අන්තිමට මුණගැහෙන හැම කාරණයක්ම සංකත පරමාර්ථ නිවන හැර අනිත් වූ සංගත පරමාර්ථ හැම දෙයකම තියෙන අනිත්‍යතාවය දකින කෙනෙක් බවට පත් වෙනවා. ඒ දකින්න දකින්න මොකද්ද වෙන්නේ? එන්න එන්නම තමන්ගේ හිතේ කෙලෙස් අඩු වෙනවා, සංස්කාර උපචය ගණයට යනවා, වැයවීමට පත් වෙනවා, ආශ්‍රවයෙන් එන්නම අඩු වෙනවා. අපි මහා බරක් වශයෙන් ගොඩනගාගෙන හිටියේ මේ පංච පාදන ස්කන්ධය නැමැති මහා බර ගොඩ ටිකෙන් ටික බිමින් තියෙන බාර නික්කේප මහා බරක බිමින් තියන ලබන සැහැල්ලුව අපි ටිකෙන් ටික අත්විඳිනවා. ඒකෙන් කියන්නේ අපේ ඥාති මිත්‍රාදීන් යෙන් වෙන් වෙලා සම්පූර්ණයෙන්ම වෙන් වෙනවා කියන එකක් නෙවෙයි. අපේ වගකීම් වලින් වෙන් වෙනවා කියන එකක් නෙවෙයි. අපේ වගකීම් වැඩිපුර ප්‍රමාණයක් අපේ සංස්කාරات එක මනසින් ගොඩනගාගත්තුවා. අතීතේ නිරුද්ධ වෙච්ච ඒවා, අනාගතයේ තම පහළන වෙච්ච මෙන්න මේ දේවල් නිත්‍ය වශයෙන් අරගෙන අපි මහා බරක් හද මේ හිතේ ගොඩ ගසාගෙන ඉන්නේ. අන්න ඒ බර මහා බරක් විදියට සලකලා ඒක බිමින් තියෙන මාවතයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සංසාර චක්‍රයෙන් නිදහස් වන මාර්ගයේ ලෙස, එහෙමත් නැත්නම් අර අතීත කර්ම විපාක විදියට ලැබෙච්ච ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධයක් බවට පත් නොවන විදියට, ඒ ස්වභාවයන් එතනම නිරුද්ධ වෙන විදියට දිට්ඨේ දිට්ඨමත්තං කියන උසස්තම අවබෝධයට යාම දක්වා වූ ගමන් මඟ ටිකෙන් ටික විවර කරගන්නට මාවතයි බුදුරජාණන් වහන්සේ අපට මේ පැහැදිලි කළ දුන්නේ. පින්නතුනි, මේ මගේ ගමන් කරන්න කරන්න අපේ ජීවිතය ගැන ලොකු සතුටක් ඇති වෙනවා. මේ ලබාගත්තා වූ ජීවිතේ නිසරු දෙයක් නෙවෙයි නේද? මා මේ ජීවිතයෙන් ප්‍රතිඵලයක් ගන්නව නේද? මා දිනෙන් දින දුකේ නිදහස් වෙනව නේද? මා මේ මහලු වෙන ශරීරය, අත්හැරෙන දූපතුන්, අහිමි වෙන ධනය, මේ හැම දෙයක්ම අත්හැරෙන ලෝකයක ඉඳ ගමම් මම අත් නොහැරෙන විදියට මගේ ආධ්‍යාත්මික ශක්තිය මා දිනු කරගන්නව නේද? මා එන්නෙන්න ලෝභය අඩු කරගන්න කෙනෙක් නේද? එන්නෙන්නම මගේ ද්වේෂය අඩු වෙනව නේද? මේ ලෝභ දෙහස දෙකටම මුල් වෙන අවිද්‍යාව, නොදැනීම, මේ අනිත්‍යයේ නිත්‍ය වශයෙන් බලන ස්වභාවය මා ටිකෙන් ටික අඩු කරගන්න කෙනෙක් නේද කියන එක පිළිබඳව තමන්ට ලොකු විශ්වාසනීයත්වයක්, සතුටක් ඇති වෙනවා. මෙන්න මේත් එක්ක තමන් ජීවිතේ ගත වෙන හැම මොහොතක්ම, හැම දවසක්ම සිහියෙන් නුවණින් අප්‍රමාදීව ගත කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දහම නොදෙක වසර 100ක් ජීවත් වෙනවට වඩා මේ දහම දැකලා එක දවසක් ජීවත් වෙන පුළුවන් නම් ඒ ජීවිතය උතුම් කියලා. එතකොට අපි ධර්මයේ දකිමින්, මේ ස්කන්ධවල සමුදේය දකිමින්, උද්‍යප්පේ දකිමින් එක දවසක් ගත කරන අපි දක්සනවතින් කියන්නේ ගත කරන දවස පිනතුනේ සාමාන්‍ය මුලාවෙන්, මෝහෙන්, අවිද්‍යාවෙන් ගත කරන කෙනෙක්ගේ ජීවිතයේහි අවුරුදු 100කට වඩා අපි මේ ගත කරන එක දවස උතුම් දවසක් වෙනවා. ඒ කියන්නේ තමා බාහිර කෙනෙකුට පාලනය කරන්න බැරි කෙනෙක් වෙනවා. අද අපිට බාහිර කෙනෙක්ගේ ඉතාම සුළු දෙයකින් අපිව කම්පැනියට පත් කරන්න පුළුවන්. අපි අයිති දෙයක් අපට හිමුනවතින්, වැඩි දෙයක් තමා පොඩි ගල් කැටයකින් අපට ගැහුවතින්, අපේ කෑම වල තියෙන පොඩි කෑමක් කෙනෙකුට කෑමකට අත දැම්මතින්, පින්නතුනේ සුළු දෙයකින් අපේ හිත කොයිතරම් වෙනසකටපත් වෙනවද? ඒකෙම පේනවනේ අපි කොයිතරම් දුකකද ඉන්නේ. අපේ ළඟම ඥාතියෙක් වෙන්වීමේ දුක උහුල ගන්න කලින් පින්නතුනි, ඔබ බලන්න පොඩකට ඔබ ඊටාම සරල ලෙස කැමති වෙන ඇඳුමකට, නැත්තම් කුඩා භාණ්ඩයකට, කෑමකට වෙන කෙනෙක් යම්කිසි අලාභයක් කරවතින් අපි කොයිතරම් නම් ඒකට සාර්ථකව මුහුණ දෙන්න දක්ෂද කියන පින්නතුනේ, ඒකෙන් අපට කොච්චර චිත්ත පීඩාවක් ඇති වෙනවද? අන්න ඒ සුළු දෙයින් ඉඳන් අප ඊටාම ආදරය කරන, අපි ඊටාම ළඟින් ආශ්‍රය කරන අපේ සමීපතමයන් වෙන්වීම දක්වා වූ මේ මහා දුක් සමුදායෙන් නිදහස්න මාර්ගයයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෝත්තර ධම විදියට සංසාර චක්‍රයෙන් නිදහස්න මාවතසේ පැහැදිලි කළේ. ඉතින් අද අප මේ ධර්ම දේශනාවෙන් උත්සාහ කළේ එක පැත්තකින් අර සුභ මානවකයාට දේශනා කරපු චුල්ලකම විභංග සූත්‍රයේ දේශනා කරපු විදියට මේ සත්තු සමාජයේ, විශේෂයෙන් මානව සමාජයේ තියෙන වෙනසට හේතුව තේරුම් අරගෙන ඒ වෙනස්කම් විදියට අප සතර කර්ම විදියට යම් කිසි තත්ත්වයක් උදා කරගෙන තියෙනවා නම් ඒ තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දෙන්නට ඒ තත්ත්වයන් වලින් තමන්ට වෙනස් කරන්න පුළුවන් දේවල් වෙනස් කරගන්නට වෙනස් කරන්න බැරි දේවල් වලට සාර්ථකව මුහුණ දෙන්නට ඒ වගේම යතරෙන් තියෙන වටිනාම සම්පත්තිය ප්‍රඥා සම්පත්තිය. අපි සසරෙන් ගෙනාව ප්‍රඥා සම්පත්තිය වඩාත්ම ඉහළම තලයකට ගන්නට බණ දහම් අහන ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනෙක්ම ප්‍රඥාවන්තය. මේ සූත්‍රයේ දැක්වෙන දුෂ්ප්‍රඥ මන්ද ප්‍රඥ කියන ගණයට ඔබ යන්නේ. ඔබ ප්‍රඥාවන්ත ගණයට යන්නේ. ඒ නිසායි ඔබට මේ දහම ඇසෙන්නේ. අන්නේ ප්‍රඥාවන්ත බව අපි උපතින් සපඤ්ඤෝ කියපු විදිහට අපි ලබලා තියෙනවා. නිපක කියන විදිහට ධර්ම ශ්‍රවණය කිරීමේදී ඒක හොඳින් උකහාගෙන චිත්තම් පඤ්ඤංච භාවයන් කියපු විදිහට සමත විදර්ශනා වශයෙන් මේ ප්‍රඥාව විදර්ශනා භාවනා වශයෙන් තවදුරටත් දියුණු කරගන්නට ඕන. ඒ දියුණු කරන මාවතේදී අපට කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණියත් ඒ අහන දහම අනුවණින් මෙනෙහි කිරීමත් අඛණ්ඩව සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවන් යෙදීමත් අප ප්‍රඥාව දියුණු කිරීමේ ක්‍රම විදියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට අප සිද්ධ කරමු. එහි අවසාන ප්‍රතිඵල විදියට අපේ ඇට රූපයක් පේනකොට ඒ පේන රූපයෙන් අපට කැමැත්තක් අකමැත්තක් කුමක් ඇති වුණත් තමා කැමති විදියට එම හසුරුවන ආකාරයට තමන්ගේ හිත තමන්ට ඉහළටම දිනු කරගන්න පුළුවන්. ඒ කියන්නේ පුට්ටස් ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං. අටලෝ දහම අභියස ලාභලාභ යසයස ප්‍රසංසානින්දා සැප දුක් කියන මෙන්න මෙයට අභියස. අපි ලස්සන වුණත් කැත වුණත් දීර්ඝායස වුණත් ආයස අඩු වුණත් රෝග තිබ්බත් නොතිබ්බත් ධනිය තිබ්බත් නැති වුණත් කීර්තිය තිබ්බත් නැති වුණත් මේ කිසිදු දෙයකින් තමන් කම්පා නොවන විදියට අකම්පිත මනසක් මේ ධර්ම මාර්ගය තුළ ඇති කරගන්න විදිය මගහසර විවර කරගන්න විදියයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් ඒ ධර්මයෙන් අපි සැනසෙන ගමන් ඒ සැනසෙන දහම තමා ළඟ වැසුරු කරන ඥාති මිත්‍රාදීන්ට දායද කරමින් ඒ අහන දහම වඩාත්ම වැඩි පිරිසකට දායද කරන්නටත් මතු ලෝකයේ සඳහා මේ උතුම් ධර්මය උරුම කළ දෙන්නටත් ඔබ අපට ලොකු වගකීමක් තියෙනවා. අන්නේ වගකීම අපි නොපිරිහෙන අයුතු කරමින් දිනෙන් දින ධර්මයෙන් ඉදිරියට යන්නටත් ලෝකයට මේ දහම බෙදා හරිනටත් අප අප්‍රමාදීව කටයුතු කරමු. එසේ සිද්ධ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය නිරෝගී භාවය ලැබේවා කියලා අපි ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. මේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ධර්මයන් ඔබ අප නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුවකින් සිටිත් නම් ඒ හැම දෙනාටමත් අපි ආශිර්වාද කරමු, පුණ්‍ය අනුමෝදනා කරමු. විශේෂයෙන් අද වෙන දවසක මෙලොවට බිහි වෙලා හැබැයි දැන් තමගේ දරුවන්ගෙන් සමුගෙන ඉන්න එජස්මින් අබේරත්න මාතාව, අද වෙන දවසක ඉපදිච්ච මාතාවක්. ඒ මාතාව මීට අවුරුදු එකමාරකට දෙකකට වගේ කලින් මිය ගියා. ඉතින් එතුමියට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් මේ පින්කමෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමිය ඇතුළු ඔබ නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුකින් සිටිනම් ඒ සියලු ඥාති හුද මේ පින් සුවපත් වෙත්වා. මේ පින් සුවපත් විය හැකි යම් තාක් සත්‍යම් මේ විශ්සේ කොතනක හෝ වෙත්නම් ඒ සියලු සත්‍යෝද මේ පිණින් සුවපත් වෙත්වා කියන ප්‍රතුමෙන් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ පිණින් සම්මදෘෂ්ටික දෙවියනොත් දිවිසුර වර්ධනය කරගන්නා ගමන් ඔබ අප හැම දෙනාමත් ලෝකයත් සම්බුදු ශාසනයත් බොහෝ කලක් වඳින්න ආරක්ෂා කර දෙත්වා. දෙවියනටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. පින්තුනේ අද අප මේ සිද්ධ කරේ චුල්ලකම විභංග සූත්‍රය ආශ්‍රයෙන්. අදට නියමිත ධර්ම දේශනාවයි මේ සිද්ධ කළේ. ඊට අදාළ අත්පත්‍රිකාව ඔබට ලැබිලා ඇති. එහෙම නොලැබුණු අය ඒ ලැබිච්ච කෙනෙක්ගෙන් කතා කරලා ඉල්ල ගන්න. ඒව ඔබට බලන්න පුළුවන්. අවශ්‍යයට ඒවා මුද්‍රණය කරගෙන මේ ධර්මදේශනා මාලාව සූත්‍ර ධර්ම 10කින් යුක්තව තියෙන මේ ධර්මදේශනා මාලාව එකට තියාගෙන ඔබේ ජීවිතයට වඩාත්ම ප්‍රයෝජන ගන්නට අප ඔබට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් එහෙම කටයුතු කරන්නටත් ඔබට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් ඔබ අප හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. ජීවත් වෙන කාලයේහි වඩ වඩාත්ම සතුටින් සැනසීමෙන් ජීවත් වීමට මේ උතුම් සද්ධර්ම ශ්‍රවණියත් ඔබ අප හැම දෙනාටම හේතු වාසනා වේවා. අපේ සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුංඛං භයං පන්තා ච නිබ්බයං සෝකම් පන්තා ච නින්සෝකං හොන්තු සම්බේපි පානිනෝ.